හොඳයි, පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယං ති ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယං ති සංඝං සරණං ගච්ඡාමි, තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියං ති ධම්මං සරණං ගච්ඡාමි, තතියං ති සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පූර්ණං, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මඤ්ඤපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, චිකරණේන සන්දෙන් පංචශීලං ධම්මං සාලුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි, අපි මුලින්ම මේ සෝදානම් කරපු මල් පහන් ආදී සීල පූජා ද්‍රව්‍යයන් අපස්මරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදාය වෙනුවෙන් සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරමු, පූජා වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එක්කද ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකං අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ බුද්ධං ජීවිත පරියන්තං සරණං sukhiya mera khayo jigunjo sakalo jugando gacchanti sam maranam anche swata to bhagavata dhammo sandhinti ko supatipanno bhagavato savakaṃ ujupatipanno bhagavato savakaṃ nyāya patipanno bhagavato savakaṃ sāmīti patipanno chantare purita yugani atte purita muttara ese bhagavato savaka sangho ahuniyo pahuniyo dakhineyo anjali kareniyo anuvanta lokantali sangam jivit pariyantam saranam gacchami namami sangam muniraj savakam santa sada vantu sukhi sambuddham pujayami samonudam vanna gandha gunopetam etam kusuma santatin pujayami munindam sa siripada pujayami bundam kusumenanena punyena netena jahotu mokkha poppan milayati yatha idam me kāyo tathā vināsa bhāvan adivāse tuno bhante anupampannupādāya patigannātu mudhaṃ සුනන්තෝ සග්ග මොක්ඛද ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදාං සචින්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනන්ති සැදැවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ නිවසේ රැස්වෙච්ච මේ පින්තුන් හැම දිනෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය ශ්‍රවණය කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි බණදහම මහ ප්‍රමාණයට තමයි අපේ ජීවිත වල සතුට වැඩි වෙන්නේ. බුදුහාඳුරෝ පුර අවුරුදු 45ක් තිස්සේ අපට දේශනා කළේ ජීවිතයේ සතුට ලබන ක්‍රමය, දුකෙන් නිදහස් වෙන ක්‍රමය. ලෝකේ බොහෝ දෙනෙක් සතුට ලබන්න කියලා තමයි හැමදේම කරන්නේ. ඉගෙන කියාගන්නේ, දරුවන් පෝෂණය කරන්නේ. මේ බොහෝ දෙනෙක් බොහෝ දයන් කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. නමුත් ජීවිතයේ අවසානය බලන විට පේන දේ තමයි සතුට එන්නෙන්නම තියෙන සතුටක් අඩු වෙන එකයි වෙන බොහෝ දෙනෙන්නේ. අන්න මේ ලෝකෙක බුදුහාමුදුරන්ගේ ධර්ම ශ්‍රවණය කරොත් අපට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම කොහොමද අපි සතුට දිනු කරගන්නේ කියලා. එන්න එන්නම අපේ හිතේ තියෙන සතුට, අපේ මුහුණේ තියෙන පැහැපත්භාවය වැඩි කරගන්න ක්‍රමය බුදුහාමුදුරෝ දේශනා කළේ. ඉතින් ඒ සතුට වැඩි කරගන්න නම් පින්වතුනි අපි දැනගන්න ඕන, අපේ හිතට දුකක් එනවා නම්, හිතට අසතුටක් එනවා නම් ඒක ඇති වෙන්නේ කොහොමද කියන කාරණය. යම් කිසි අවස්ථාවක අපේ හිතට දුකක් අසතුටක් ඇති වෙනවා නම් ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි හිතේ කවුරුම හරිගෙන එක්කම අමනාපයක් තියෙනවා. එහෙම නැත්නම් අපේ හිතේ කවුරුම හරිගෙන ලොකු ආශාවක් තියෙනවා. මෙන්න මේ දෙක තමයි අපේ හිතේ සතුට නැති වෙන හේතුව. මොනවද තියෙන හේතුව? එකක් තමයි යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් තියෙනවා. එහෙම නැත්නම් යම් කිසි දෙයක් ගැන අපට ලොකු හිතේ ආශාවක් තියෙනවා. මෙන්න මේක තමයි හිතේ අපේ සතුට නැති වෙන අවස්ථාවේ තියෙන ලක්ෂණය. අනිත් පැත්තෙන් මේ තමයි තවත් ගැඹුරින් කියනවා නම් අපේට හිතේ සතුට නැති වෙන යම් කිසි අවස්ථාවක් තියෙනවා නම්, හිතේ දුකක් තියෙන අවස්ථාවක් තියෙනවා නම්, ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය තමයි අපි මේ වර්තමාන මොහොත තුළ නෙවෙයි ජීවත් වෙන්නේ. අතීතයේ දැකපු අහපු සිද්ධිය ගැන හිතමින් තමයි ඉන්නේ. ඒ හිතමින් ඉන්න විතරක් නෙවෙයි, ඒ හිතන සිද්ධිය මේ මොහොතේ සිදුවන සිද්ධියක් වගේ අපි හිතනවා. දැන් උදාහරණයක් ගන්න, අපිට කවුරු හරි කෙනෙක් බැනපු දෙයක් ගැන මතක් කරන්න බලන්න. ඔබට හුඟක් බැනපු කෙනෙක් මෙතෙන්ට ආවයි කියමු. ආපු ගමන් මොකද වෙන්නේ? දැන් hina වෙලෙ එහෙම හිටියොත් ඔබ මුහුණේ වෙනස හොඳට බලාගන්න පුළුවන්. ඈ කැමරාවක් එහෙම දාලා තියෙනවා, තියෙන වීඩියෝ කැමරාවක් එහෙම ටිකෙන් ටික මුහුණ වෙනස් වෙන හැටි බලන්න පුළුවන්. අර බැනපු කෙනා මෙතෙන්ට එනකොට. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි ඔබ ජීවත් වෙන්නේ මේ මොහොතේ නෙවෙයි. අර බැනපු කෙනාගේ අතීත සිද්ධිය මතක් වෙලා ඒ සිද්ධිය තුන අපි ජීවත් වෙනවා. අන්න ඒක තමයි අපේ හිතේ සතුට නැති වෙන හේතුව. ඒක තමයි ගැඹුරෙන්ම ගත්තොත් තේරෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපේ ජීවිතේට ඇත්තටම මොකද වෙන්නේ කියන එක සහ අපේ ජීවිතේ වඩ වඩාත්ම සතුට දිනු කරගන්න අපි මොකද කරන්න ඕනේ කියන කරුණ ටිකක් අපි මේ සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කරේ කරුණ කීපයක් බලාපොරොත්තු වෙන්නේ. එක කාරණයක් තමයි අපේ මේ ජීවිතයම සාර්ථක කරගන්නේ කොහොමද කියන කරුණට. ඊළඟට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ මේ ජීවිතයෙන් පස්සේ අපේ පරලෝක ජීවිතයේ සුගතිගාමී කරගන්නේ කොහොමද කියලා. හොඳ භවයකට යන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. තුන්වෙනි කාරණේ තමයි අපේ හිතේ තියෙන කැලේ සම්පූර්ණයෙන්ම දුරු කළා උපරිම මානසික සතුට ලබා ගන්න ක්‍රමය දේශනා කළේ. පළමුවෙන් අපි මෙලව ජීවිතයේ සාර්ථක කරගන්නම් අපි විසින් සාර්ථක කරගත යුතු කාරණා කීපයක් තියෙනවා. මොනවද ඒ කාරණා? එක කාරණයක් තමයි අපි අධ්‍යාපනය දිනු වෙන්නට ඕන. ඉගෙන ගන්න කාලෙම වාහ මහන්සිලා අපි ඉගෙන ගන්නට ඕන. අන්නේ මේ ඉගෙනගත්තු ප්‍රමාණයට අපට අපේ අනාගතය සතුරු වෙන්න පුළුවන්. දැන් මේ දරුවෝ වාදනය ඉගෙන ගන්න අය නෙන්නේ නේද? ඉතින් මේ කාලෙම වාහ සතුරු වෙන ගියොත් අනාගතය සතුරු වෙන නම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලෙ ටිකක් මහන්සි වෙන වෙනවා. මහන්සි වුණොත් ඔබට අනාගතයේ වාහ කල් සතුරු වෙන්න පුළුවන්. එනිසා අධ්‍යාපනයේ ඉගෙනීමෙන් හොඳට දිනු වෙන්නට ඕන. ඒ දිනු වෙනකොට ලක්ෂණය තමයි ඔබ ඔබගේ අධ්‍යාපනයට මහන්සි වෙනා වගේම ඉගෙන ගන්න අනිත්‍යයටත් උදව් කරන්නට ඕන. පන්තියේ දුප්පත් නංගි කෙනෙක්, මල්ලි කෙනෙක්, අයිය කෙනෙක්, අත කෙනෙක් ඉන්නවා නම් පොඩි දෙයකින් හරි උදව් කරන්නට ඕන. ඒ විතරක් නෙමෙයි මෙතන බොහොම අමල තාත්තලා ඉන්නවා. ඔබ ඔබේ දරුවන්ට සලකන වගේම ඒ වයසේ තවත් දරුවෙකුට සලකන්නට ඕන. එතකොට තමන්ගේ දරුවට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම ධනය තමයි අධ්‍යාපනය. ඒ නිසා තමයි අපේ ශ්‍රී ලාංකික ඉතිහාස පොත්වල ලියලා තියෙන්නේ දෙගුරුන් විසින් තම දරුවන්ට දෙන නොමද දරණම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි කියලා. දෙගුරුන් කියන්නේ කාටද? ඔව් දෙගුරුන් කියන්නේ අම්මට තාත්තට. අම්මා තාත්තා දෙන්නට තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම ධනය තමයි අධ්‍යාපනය. ඒ නිසා තමයි අතීතයේ පටන්ම අපි අමල සාර්ථකව ඉගෙන ගන්න හොවා උනන්දු කරලි. එනිසාම වාස් ඉගෙනගත්තු පමණට අපට මෙලොව ජීවිතයේ සාර්ථක වෙනවා. ඉගෙන ගන්න වගේම අනිත් දේ තමයි හොඳ දැහැමි රැකියාවක් සාර්ථක කරන්නට ඕන. එනිසා හොඳ රැකියාවක් කරොත් තමයි අපට ඇත්තටම සතුට ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ලබන රැකියාව හුඟක් ධනෙ ලබන රැකියාවක් විතරක් නෙවෙයි. ඒ රැකියාව දැහැමි රැකියාවක් වෙන්නටත් ඕන. තමන්ටත් අනුන්ටත් තමන් කරන දේෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නට ඕන. එහෙම වුණොත් තමයි රැකියාව අර්ථවත් රැකියාවක් වෙන්නේ. ඊළඟ කාරණය තමයි අපි හොඳ සදාචාරවත් ජීවිතයක් ගත කරන්න ඕන. විශේෂයෙන් තමන්ගේ කය වචන දෙක සංවර කරගෙන සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන්න ඕන. ඒකයි මේ ජීවිතය සාර්ථක කරගන්න හේතුව. ඊළඟ කාරණය තමයි සෞඛ්‍ය. හොඳ සෞඛ්‍යයක් නිරෝගීකමක් අපිට තියෙනට ඕන. කායික නිරෝගී භාවය විතරක් නෙවෙයි මානසික නිරෝගීතාවයක් තියෙනට ඕන. විශේෂයෙන් අපේ ශරීරය නිරෝගී වෙන්නට ඕන. ශරීරය නිරෝගී වෙනා නම් එකක් සම්පර කරගන්න ඕන. මොකද්ද? කට සම්වර කරගන්න. කට පරිස්සම් කරගන්නේ කියන්නේ ඇයි? කට පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් කට දාන දේවල් පරිස්සම් කරන්න ඕන. අනිත් එක කටින් පිට කරන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා අපේ වැඩිහිටියෝ අපිට නිතරම කියන දේක් තමයි කට පරිස්සම් කරගන්න කියලා. එතකොට කොහොමද කට පරිස්සම් කරගන්නේ? කට දානේව ගැන පරිස්සම් වෙන්න ඕන. ඒ මොනවද? ඒ තමයි ආහාර පාන කැම්වීම. මොනවද කටින් පිට කරන දේවල්? වචන. ඔව් වචන කතා කරනකොට වාහ සැලකිලිමත් වෙනවා නේ. හිතලා හිතලා ඒ කතා කරන වචනේ හොඳ වචනයක්ද කියලා බලලා තමයි කතා කරන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි නිරෝගී භාවයට හේතුවක් වෙනවා. ඉතින් කය නිරෝගී කරන වගේම මනසත් නිරෝගී කරගන්නට ඕන. මෙන්න මේ වගේ ඉගෙනීමෙන්, ධනිය ලැබීමෙන්, සදාචාරවත් බවෙන් සහ සෞඛ්‍යයෙන් දිනු වෙනකොට අපේ මනෝ ජීවිතය සඵල වෙනවා. ඊළඟ කාරණය තමයි පිනොත්තුනි වැදගත්ම කාරණය. මරණයෙන් පස්සේ හොඳ තැනක ඉපදෙන්න පුළුවන් විදියට අපි ජීවිතය ගත කරන්න ඕන. දැන් මරණයට පත් වෙන බොහෝ දෙනා ඇතැම් විට කෙනෙක් මිය ගිය ගමන් අපි මොකද කරන්නේ? අපි බලන්නේ කොහොමද මේ තැනටට පින් දෙකක් දීලා පින් අනුමෝදන් කරන්නේ කියලා නේ. ඇතැම් විට ජීවත් වෙන කාලේදී අපිට සැකයි මරණට ඉපදෙද දන්නේ නැහැ කියලා නේ. කොයි හාඳුර බණට නම් කියන තමයි ඉපදෙනවා කියලා ඒත් ඉතින් කියන්න බෑ කියලා තියෙනවා බඩනේ සමහරලාට. නමුත් කෙනෙක් මැරුණු ගමන් අපට මොකද ඇති වෙන්නේ? අපි අර මොනව හිතේ තියෙනවද අපි දන්නවා, අපේ හදේ ශක්තිය දන්නවා. මැරිච්ච කෙනා නේද ඉපදෙනවා කියලා අපි නිසා ඉක්මනටම තීන්කමක් කළා, තීන් අනුමෝදන් කරනවා. ඇයි එහෙම කරන්නේ? මියගිය කෙනාට ආදරෙන්ද කරන්නේ? ඇත්තටම ආදරෙන්ද කරන්නේ? ආදරෙන්ම නෙවෙයි ඇයි මේ ගිය කෙනා කියලා කරදර කරයි කියලා බයිට ගෙදරම නවතී කියලා බයිට තමයි මේක කරන්නේ බෝවදේ මේක තමයි ඇත්තම කතාව පින්නොතින මෙන්න මෙතෙන්දී තාම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා මරණයට පත් වෙන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද ඔබ දන්නවද මනුෂ්‍ය ලෝකයේ ඉඳලා මේ යන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද ඉපදෙන්නේ ප්‍රේත ලෝකේ ප්‍රේතයන් භූතයන් වෙලා තමයි ඉපදෙන්නේ ඇයි ඒකට හේතු එහෙම ඉපදෙන්නේ ඇයි දැන් මිය ගිහිපු අය ගැන බලන්න පුළුවන් ඥානයක් තියෙන කෙනෙක් හිත දිනු කරපු කෙනෙක් ඉන්නවනම් මෙතන හිටියොතින් කියන්න පුළුවන් දැන් මේ අයගේ මිය ගිහිපු ඥාතිවරු 100ක් ගත්තොතින් ඒ 100න් 75ක් 80ක් විතර ඉපදෙන්නේ ප්‍රේත ලෝකෙ කියලා ඇයි අපි බොහෝ දෙනෙක් මරණයට පත් වෙලා ප්‍රේත ලෝකෙ ඉපදෙන්නේ මොන වැරදි කළද? සොරකම් කළද? සොරකම් කළද? නෑ. එහෙනම් බොරු කියලාද? ඒත් නෑ. එහෙනම් කාමේ වරදෙන් හිටලාද? මත්පැන් පානය කළාද? මේවලිනුත් අපාගත වෙන පිරිසක් ඉන්නවා. නමුත් මරණයට පත් වෙන වැඩි දෙනෙක් අපාගත වෙන්නේ ප්‍රේත ලෝකෙට යන මොන හේතුවෙන්ද? තණ්හාව නිසා. තමන්ගේම ධනයට තමන්ගේම දරුවන්ට තමන්ගේම දේපාලවලට තියෙන ආශාවෙන් මරණයට පත් වෙලා මියන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහෙද? ප්‍රේත ලෝකයේ හුඟාඳුර යන්නේ ඉපදෙන්නේ කොහෙද? ගෙදරම තමයි. ගෙදරම වත්තේම ගහකාරී, ගෙදර මුල්ලකාරී, කොනකාරී තමයි ඉපදෙන්නේ බොහෝනේ. ඉපදিলা ඉපදෙන විතරක් නෙවෙයි ඒ ගෙදරින් ඇයට බොහෝ දෙනෙකුට කරදර කරනවා. එනිසා ඔබ කලමනාකරන බලන්න මරණාසන්න මොහොතේ ඔබට දැනසීමෙන් ওই අද තියෙන දේවල් ටික අත්හරගන්න පුළුවන් දෙයක්. එහෙම අත්හරගන්න බෑ කියලා කියන්නේ ඔබ නැවත ඉන්න තැනට මෙන්න සූදානම් කියන එකේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අන්න එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දානශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් දානය හුඟා ප්‍රගුණ කරන්න කියලා දිනු කරන්න කියලා දේශනා කළේ. එක පාරටම ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙන්න බැරි වෙන පුළුවන්. අඩුවානේ තමගේ නිවසින දරුවන්ට හරි යම් දෙයක් පරිත්‍යාග කරන්න. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ අතර සටෙක්ටි උපායයක් ඇති කරනවා නම් සතුන්ට කැම දෙකක් හොඳට දෙන්න. ඊළඟට තමන්ගේ ඥාතියින්ට පොඩි හරි උදව්වක් කරන්න. මේකත් හොඳ තින්කමයි. එකපාර පිටස්තරයට උදව් කරන්න අමාරු වෙන්නේ නේද? හිත හදාගන්න අමාරු වෙන්නේ. ඒ නිසා මුලින් තමන්ගේ ඥාතියින්ට සහෝදර සහෝදරයන්ට පොඩ්ඩක් හරි උදව්වක් කරන්න. ගෙයක් හදනවා නම් ගල් ටිකක් හරි අදලා දෙන්න, වතුර ටිකක් හරි අදලා දෙන්න. දරුවෙක් විවාහයකට යනවා නම් පොත් පෑන් ටිකක් හරි අරගෙන දෙන්න. උදව්වක් කරන්න. අසරණ ඥාතිවරයෙක්ගේ දරුවෙක් ඉන්නවා නම් පොත් බෑග් එකක් හරි සපත්තු කොටමක් හරි අරගෙන දෙන්න. එතකොට මෙන්න මේ ලෝභයේ තියෙන ටික අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ ඔබේ දරුවා ඉන්න දෙන්න නම් ඒ දරුවා දෙන්නට විතරයි නම් ඔබ උදව් කරන්නේ. ඔබට සතුට තියෙන්නේ ඒ දරුවා දෙන්න දින වෙනකොට දකිනකොට විතරයි. අන්නේ දරුවෝ දෙන්නම දින වෙනවා දකිනකොට ඔබට පුළුවන් නම් තාත් ඒ වගේම දරුවෝ දෙන්නෙකුට උදව් කරන්න. එතකොට සතුට කොහොමද? සතුට දෙගුණේ වෙනවා. ඔබේ දරුවෝ දෙන්නට උගන්වන ගමන් තවත් දරුවෝ හතර දෙනෙකුට ඔබට උදව් කරන්න පුළුවන් නම් ඔබේ සතුට හතර ගුණයක් වඩ පත් වෙනවා. මෙන්න මේ විදිහට සතුට වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මේව තමයි සතුට වැඩි කරගන්න ක්‍රමය. අපි බොහෝ වෙලෙ හිතන්නේ තමන්ගේ දරුවෝ විතරක් විභාගේ පාසලේ සතුට වැඩි කියලා නේද? දැන් පසුගිය කාලේ මම අඳුරන එක්තරා මහත්තයෙක්, එයා බෞද්ධ නෙවෙයි අබෞද්ධ කෙනෙක්. එයාගේ දරුවා විභාගේ ලියන ශිෂ්‍යත් විභාගේ ලියුවා. ලියන කාලේ මට කිව්වා බෝධි පූජාවක් කියන කියලා. මම බාන්දුරේ ඉඳලා යාට ෆෝන් එකෙන් බෝධි පූජා කිව්ව දරුවට ආශිර්වාද වෙන්න. ඊළඟට මේ අනුව තාම මොන හරි හාඳුනනමක් කරන්නද මගේ දරුවට ආශිර්වාද වෙන්න කියලා. මං කිව්වා තාම වැඩක් තියෙනවා කරන්න කියලා. මොකද කරන්න ඕනේ? මං අහුවා 500 දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. දරුවෝ 48 දෙනෙක් ඉන්නවා කිව්වා. මං කිව්වා එහෙනම් ඒ හැම දරුවෙටම විභාගෙට කියලා ලියන්න පෑන් ටිකක්. කළු පෑන් දෙකයි, නිල් පෑන් දෙකයි, රතු පෑනයි, පැන්සල් දෙකයි, මකන කෑල්ලයි, කටර එකයි, අඩිගෝදුවයි මෙන්න මේ සෙට් එක ගන්න අනිත් දරුවන්ට දෙන්න කියලා. පරිත්‍යාග කරන්න කියලා. බෞද්ධ කෙනෙකුට කිව්වා නම් ඕක ඇත්තෙම ගණන් ගන්නෑ. මේ මිනිස්සේ කියවන අතර පස්සේ දාම එක කළා. අර දරුවගේ මතින් ඒ විදියටම අර අනිත් දරුවන්ට අරක පරිත්‍යාග කළා. මේක ලොකු ආශිර්වාදයක් වුණා. ඇත්තෙන්ම ඒ දරුවා හොඳට විභාගේ පාස් වුණා. ඒ නිසා පින්නතුනි තමන්ගේ දරුවන්ගේ දියුණුව තමන්ගේ සතුට වැඩි කරගන්න කැමති නම් මෙන්න මේ වගේ දේවල් පුළුවන් මට්ටමේ. ලොකු දෙයක් එකපාර දෙන්න බැරි වෙන පුළුවන්. ඇතැමිට තව දරුවෙකුට පෑන් දෙකක් හරි අරගෙන දෙන්න. ඒක තමයි තමන්ගේ දරුවට කරන ලොකු මාස්තිරවාදය. මෙන්න මේ විදියට බුදුහාමුදුරන්ගේ දහමනෝ පළවෙනි පියවර තමයි ලෝභකම අඩු කරගන්න ක්‍රමය. ලෝභය අඩු වෙච්ච ප්‍රමාණයට අපේ හිතේ ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. දැන් බලන්න කෑමක් කනකොට කෑමක් කන්න කලින් ඔබේ ළඟම ඉන්න කෙනෙකුට කෑමෙන් ටිකක් දුන්නොත් ඉන්නේ ඔබේ මනසට බලන කොච්චර එක සහනයක්ද කියලා. ඇතැමිට ඔබ ඉක්මනටම කැමති ඔබට කියන කෑම ටිකක් බෙදාගන්නේ. නමුත් ඒ ගමනම තමන්ට පුළුවන් නම් වෙනස් කෙනෙක් ගැන හිතලා දෙන්න. එතකොට අර හිතේ තියෙන දැඩි ආසාව ටිකක් අඩු වෙනවා. ඒ වගේම ඔබට තියෙන ඇඳුමකින් ලස්සන ඇඳුමක් තවත් කෙනෙකුට දෙන්න පුළුවන් නම් මේ හැම දෙයකින්ම වෙන්නේ අපේ හිතේ ලස්සන අපේ හිතේ සතුට අපේ ජීවිතයේ සාර්ථකත්වය වැඩි වෙන එක. මෙහිදී මා විශේෂයෙන් කියන බලාපොරොත්තු උනේ මරණයෙන් පස්සේ අපි යන්න ඉන්න තැන ගැන කලින්ම කල්පනා කරලා බලලා තියන්න. බොහෝ විට බොහෝ දිනෙක මරණාසන්න වෙච්ච වෙලාවේ තමයි හරියට කලබල වෙන්නේ. ලෙඩක් වෙලෙක් තැන් වෙලා මරණ මංචකයට ලඟ වුණාට පස්සේ හරියට කලබල වෙනවා. හාමුදුරුවනේ කියන දුවන පිරිත් කියන්නේ මල් කඩන දුවන බුදුහාමරණ පූජා කරන පිළිම හොයාගෙන දුවන පිරිත් පැටි හොයාගෙන දුවන අන්තිම මොහොත වෙනකම් අපිට මේ කල්පනාවක් නැහැ. අන්තිම මොහොත ලඟ වුණාම හරියක් මනසව මොහොතක් හරි කාලය දීර්ඝ කරගන්න. නමුත් අපිට එහෙම වෙන්නේ කලින් අපි මේකට සූදානම් වෙලා ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති අබින්නම් සච්චය කිතබ්බන් කියලා. නිතරම තමයි මැරෙන කෙනෙක් බව නිතර සිහිපත් කළ තියන කියලා. තමන් මැරෙන කෙනෙක් බව නිතර සිහිපත් කරනවා නම් තමන් මොකද කරන්න ඕන? තමන් හිතන ඕන මොහොතකට හරි තමන් මේ තියෙන දේවල් අත්හැරලා යන කෙනෙක් කියලා නේද? ඒ විතරක් නෙවෙයි. මිය ගියාට පස්සේ වලදාන්නේ කොහෙද කියන එකත් කලින්ම හිතලා බලලා තියන්න. අනිත්‍යද කියලා තියන්න අනහවල් යන මම වලදාන කියලා හද. ඒ විතරක් නෙවෙයි. තමන් මරණයට පත් වෙන අය වගේම අනිත්‍ය කෙනෙක්ගේ මරණයකට යන්නත් ටිකක් සූදානම් වෙලා ඉන්න. දැන් මං ආශ්‍රය කරන එකට මම කියන්නේ මං අපවත් වෙන්න පුළුවන්. අපවත් වෙච්ච වෙලාවට ඔයා සුදු වෙනු එහෙම තියෙන්න ඕනේ ඇඳගෙන ඉන්න නිසා කලින්ම සුදු වෙනු එහෙම සූදානම් කරලා තියාගන්න කියලා. මං ළඟින්ම ඇතුළු කරන එකට මං එහෙමයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි මම කියන්නේ හත් දවස් දානට සූදානම් වෙලා ඉන්න කියලා. කොයි මොහොතේ හත් දවස් දානයක් දෙන්න වේද දන්නේ නැහැ නේ. කලබලෙට ගෙවල් එහෙම සුද්ධ කරන්න බෑනේ කලෙම සූදානම් වෙලා ඉන්න. එතකොට පින්නොතුනේ බයක් නැහැ. පින්නොතුනේ මෙන්න මේ වගේ සූදානමක් අපේ ජීවිතවල තියෙනට ඕනේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපිට මේ ආසභාවේ අවුරුදු 100ක් ඉතාම ශාස්ත්‍රීයව ජීවත් වෙන්න පුළුවන්. ආහාර පාන ඇතුව ඇඳුම් පැනඳුම් ඇතුව හොඳගේ අපට අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒ අවුරුදු 100ක් ජීවත් වුණත් අපේ සතර ආපු ගමනට සාපේක්ෂව ඒ අවුරුදු 100ක් ජීවත් වීම හරියට එක දවසක එක වේලක් කෑම කෑවා වගේ. ඇයි ඒකට හේතුව? අපි සතර හුඟා දිග ගමනක් ආපු අය. ඒ ආපු ගමනේදී අවුරුදු 100ක් කිව්වත් මහ ලොකු කාලයක් නෙවෙයි. ධර්මයේ සඳහන් වෙනවා ඊටාම දීර්ඝ කාලයක් ජීවත් වෙන දීර්ඝායුෂ්ක දෙවිවරු ඉන්නවා කියලා. ඒ දෙවිවරු මනුෂ්‍ය ලෝකයේ දිහා බලලා ඉතාම සංවේගයට පත් වෙනවා කියලා. බොහෝ දීර්ඝ කාලයක් ජීවත් වෙන දෙවිවරු බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ අය මනුෂ්‍ය ලෝකයේ දිහා බලනවා. බලලා ඉතාම සංවේගයට පත් වෙනවා. ඇයි සංවේගයට පත් වෙන්නේ? එයාට මනුෂ්‍ය ලෝකේ පේන්නේ හරියට එකපාර අර කලාමැදිරේ ගෙලියක් වගේ කියලා. නැත්තම් එකපාර විදුලියක් වටනවා වගේ පේන්නේ. ඇයි ඒ? මේ එක්කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙලා මැරෙන එක හරියට විදුලියක් කොටන වගේ පේන්නේ. එක එක තැන්වල ලයිට් එකක් නිවිලාපත් වෙනවා වගේ පේන අවුරුදු 100 පේන්නේ. ඒ ඇගේ ජීවිතවල ආයුෂ වැඩි නිසා මේ මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් යට පේන්නේ ඉතාම ඉක්මනට ගත වෙන දෙයක් කියලා. අපිට හිතෙන්නේ වා අවුරුදු 100ක් කියන්නේ වා දිග කාලයක් අනේ කම්මැලි කියලා ඉන්නෝ නේද? ඔය බලාගත්තුවතම බලාගෙන ඉන්නෝනේ වා දිග කාලයක් කියලා හිතලා. නමුත් මේක එච්චර දිග කාලයක් නෙවෙයි. ඉතාම ටික කාලෙකින් ඉතාම ඉක්මනට මේ කාලෙක වෙලියනවා. ಭಾರತೀಯ සාහිත්‍ය සඳහන් වෙනවා ගිරිනදී වේගෝපමං යෞවනං කියලා. හරියට යෝන් භව හරියට අපේ රූප සම්පත්තිය හරියට ඉහළ කන්දක් මුදුනේ ගලාගෙන හැලෙන දියල්ලක් වගේ කියලා. දැන් දිය ඇල්ලක් අපිට පේන්නේ හැමදාම එක දිගට ගලාගෙන වැටෙනවා කියලා නේ. නමුත් ඒ වතුර ටික ඉක්මනටම පල්ලෙහාට ගලා වැටිලා ඒක මොහොතට යනවා. නමුත් අපිට පේන්නේ එක දිගටම මොහොත අර දිය ඇල්ල ගන්නවා වගේ පේන්නේ. ඒ වගේ තමයි සමාජයේ දිහා බැලුවම අපිට පේන්නේ හැමදාම ලස්සනම කට්ටිය ටිකක් ඉන්නවා වගේ පේන්නේ නේ. සංගීත සම්දර්ශනයකට ගියාම නාට්‍යයකට ගියාම අපිට පේන්නේ හරියම ලස්සන කට්ටිය ඉන්නවා වගේ නේ. ඇයි ඒකට හේතුව? ලස්සන කට්ටිය විතරයි වට ගන්නෙ. ලස්සන අඩු වෙච්ච ගම අයින් කරන ඒ කට්ටිය නාකියයි කියලා පැත්තකට කරනවා. ආයි අලුත් එකක් ගන්නවා. හැමදාම ලස්සනයි විතරයි ගන්න ඒවට. එතකොට අපිට හිතෙන්නේ හැමදාම මේ ලස්සනට ඉන්නවා කියලා හිතෙන්නේ. වයසට නෑ කියලා අපිට හිතෙන්නේ. වයසට යනයි කිට්ටුවටවත් ගන්න නෑ ඒ කට්ටිය. ඒගොල්ලෝ අයින් කරනවා. අර කන්දකින් හැලෙන දියල්ලක් වගේ මේ යෝන් බව කියන එක ඉතාම ඉක්මනට ගෙවිලා. එනිසා මෙන්න මේ ජීවිතයක් එක්ක පිනතුනේ අපට මේ ජීවිතේ අපි සාර්ථකව ගත කරන වගේම මරණයෙන් පස්සේ අපේ ජීවිතවල අනතුර ගැනත් අපි තේරුම් ගන්න තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ වරක් පොසොන් රජතුමා සමග එකදී නවස්ථාවේදී මේ රජතුමාට බුදුහාරු සඳහන් කරන රජතුමනි, හතර දිසාවෙන් දූතයන් හතර දෙනෙක් එනවා. හතර පැත්තකින් යම්කිසි පුද්ගලයන් රජතුමාගේ පණිවිඩ අරගෙන හතර දෙනෙක් එනවා. ඒ හතර දෙනෙක් එනකොට ඒ හතර දෙනාම මොකද කියන්නේ? උතුරු පැත්තෙන් කෙනෙක් ඇවිල්ලා කියන උතුරු පැත්තෙන් ලොකු පර්වතයක් එනවා. ඒ පර්වතයේ ඔක්කොම ටික බිඳගෙන එන්නේ කියලා. කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ, ඔක්කොම ටික විනාශ කරනවා. දකුණු පැත්තෙන් ඒ වගේම තවත් දූතෙක් එනවා. ඒ ඇවිල්ලා කියනවා දකුණු පැත්තෙන් ලොකු පර්වතයක් එනවා. ඒකෙනුත් ඔක්කොම ටික විනාශ කරනවා කියලා. නැගෙනහිර පැත්තෙනුත් කෙනෙක් එනවා, බටහිර පැත්තෙනුත් කෙනෙක් එනවා. හතර පැත්තෙන් හතර දෙනෙක් ඇවිල්ලා කියනවා මේ හතර පැත්තේ තියෙන සියලුම දේවල් විනාශ කරමින් රජතුමාගේ ළඟට එනවා කියලා. බුදුහාමුදුරුවෝ අහනවා රජතුමාගෙන්, රජතුමනි මේ වගේ අනතුරක් ඔබේ ජීවිතේට ආවොත් ඉන්නේ එවැනි අවස්ථාවකදී ඔබ කරන්නේ මොකද්ද කියලා. රජතුමා කියන ස්වාමීන් වහන්සේ අවස්ථාවේදී කිසිම සමාවක් නැහැ, දුවල බේරෙන්න බෑ. ඇයි ඒ? හතර පැත්තේම මේ වගේ පර්වත එනවා විනාශ කරගෙන. එවැනි බුදුරජාණන් වහන්සේ මට තියෙන එකම රැකවරණය තමයි ධර්මයේ හැසිරෙන එකේ රැකවරණය විතරයි මට තියෙන, වෙන රැකවරණයක් මට නැහැ කියලා. බුදුහාමර සඳහන් කරනාන්නේ වගේ අපේ ජීවිතය හතර පැත්තෙන් මහා පර්වත හතරක් එනවා. මොනවද ඒ පර්වත හතර? ඒ තමයි මහලු වීම කියන පර්වතය එනවා. හැරමිටියත් අරගෙන මහලු වීම කියන පර්වතය එනවා. අනිත් පැත්තෙන් ලෙඩවීම කියන පර්වතය එනවා, බෙහෙත් ටිකක් අරගෙන. තවත් පැත්තකින් මරණය කියන පර්වතය එනවා, මිනි පෙට්ටියක් අරගෙන. අනිත් පැත්තෙන් නැවත ඉපදීම කියලා පර්වතය එනවා, ජාති කියන පර්වතය එනවා. එන්නේ අපායට වැටෙන දින අවස්ථාවක් අරගෙනගෙන. මෙන්න මෙවැනි අනුසුරක් තිබිද්දී පින්නතුනි අපට තියෙන එකම රැකවරණය තමයි ධර්මයේ හැසිරෙන්නේ. එතකොට අපි ඒ කවද්දේ ධර්මයේ හැසිරෙන්නේ? බැකි රක්ෂා කරලා දරුවන්ගේ නිදහස නගවල් වෙච්ච කාලෙකද? එහෙනම් ඒ තැනත්ත බලාපොරොත්තු වෙන සතුටු වෙන නාගිවල තමයි. ධර්මයෙන් හැසිරෙනවා කියන්නේ සතුටු වෙන ක්‍රමය. වඩාත්ම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය තමයි ධර්මයෙන් හැසිරීම කියලා කියන්නේ. ඒ නිසා කුඩා දරුවෝ කුඩා කාලේ දරුවෝ තමගේ උකුලේ තියාගෙනම දරුසුරතර බලමින්ම දරුවොත් එක්ක අපි එකට පින්කම් කරන්න ඕනේ. ඇයි ඒකට හේතුව? ඇයි අපි එහෙම කරන්නේ? ඇතැම් විට දරුවෝ අපට කලින් ජීවිතයෙන් සමු ගන්නවා. ඒ නිසා දරුවන්ටත් අපි මේ පින්කම් කරන අවස්ථාව ලබා දීලා දරුවෝ සුගතිගාමි වෙන්න අපි අවස්ථාව ලබා දෙන්නට ඕනේ. අනිත් දේ තමයි මේ දරුවන්ට පින්කම් කරන අවස්ථාව සලසනකොට දරුවන්ටත් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලැබෙනවා. ඉගෙන ගන්න හොඳට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දෙමාපියන්ටත් මේ දරුවොත් එක්ක ඉන්නකොට දරුවන්ගේ ලොකු කීකරු බවක්, සංවරයක්, හැදියාවක් ඇති වෙනවා මේ පින්කම් කිරීමේ ආනිසංස විදිහට. අන්න ඒ නිසා තමයි කුඩා කාලේ පටන්ම අපි දරුවනොත් එක්කම පින්කම් කරන්න ඕන. අනිත් දේ තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දරුවන්ට ඉක්මනට උගන්වලා විශ්වවිද්‍යාලය යවලා රැකියාවක් කරන් දීලා සතුටු වෙන්නේ කියලා. නේද? බොහෝ අම්මල තාත්තල එහෙම තමයි හිතන් ඉන්නේ නේ. දරුවෝ ඉපදෙච්ච මුල් කාලෙම බලන්නේ ඉස්කෝලේ කොහෙටද බාර දෙන්නේ කියලා. එහෙම බල බල තමයි ඉක්මනටම දරුවට උගන්වන්න රැකියාවක් කරන් දෙන හරියම හදිසි අපේ අමල තාත්තරට නේ. ඒටි ඔක්කොම වැඩි කතා ඉවරනම් කොහමද? දරුවෝ කොහෙද ඉන්නේ? දරුවෝ Tamanට අයිතිවත් නැහැ නේ. දරුවෝ වෙන කෙනෙකුට අයිතිලියට පස්සේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්නේ පොඩි කාලේ පින්තූර පොත් ටික ගන්නව අරගෙන අනේ මේ මගේ දරුව කුඩා කාලේ තමයි හරියම ලස්සන කාලේ. ඉස්කෝලේ ගිය කාලේ තමයි හොඳම කාලේ කියලා පොත් ටික බල බල ඉන්න ඉති වෙන කරන් දෙන්නේ. දරුව ළඟවත් නැහැ. එනිසා දරුවන්ගෙන් සතුට වෙන්නේ තියෙන කුඩා කාලේ නම් දරුවොත් එක කුඩා කාලේ දරුසුර සම්බන්ධ සතුට වෙන්නේ. දරුවෝ ඉස්කෝලේ යන කාලේ නම් ඒ කාලේ දරුවොත් එකම සතුට වෙන්නේ. දරුවන් රැකී රක්ෂා කරන කාලේ නම් ඒත් එක දරුවොත් එක සතුට වෙන්නේ. එතකොට ජීවිතයේ සතුට ලබන තියෙන දවස කවද්ද? හෙටද? දැන් බොහෝ දෙනෙක් කියන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා නේ. ඒ හෙට දවස එනවද? ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ. අර බාලගිරි දෝෂය කියලා කියන්නේ. අර ගෙවල් වල උරුවස්සේ ගහලා තියෙන අද නොවේ හෙට කියලා. ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ. බොහෝ දෙනෙක් ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙන හෙට. ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ. ජීවිතයේ සතුට ලබන දවස කවද්ද? අද දවස සතුට ලබන දවස. එනිසා හැමදාම සමන් සතුටෙන් ගත කරන දවසක් බවට පත් වෙන්නට ඕන. අන්න එහෙම සතුටෙන් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ අනිත් අයටත් පුළුවන් තරම් උදව් කරන්න මේ ඉන්න කාලේ. තමන්ගේ සාර්ථකත්වය වගේම අනිත් කෙනෙක් වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න. ඔබේ ගෙදර ලස්සනට හදාගන්න. හදාගෙන සතුට වෙන්න කමන්නේ. ඒ තමන්ගේ ගෙදර ලස්සනට හදාගන්න වගේම පුළුවන් නම් වෙනත් කෙනෙකුගේ ගෙදරකුත් ලස්සනට හදන්න උදව් කරන්න. එතකොට තමන්ගේ සතුට දෙගුණ වෙනවා. ඇත්තෙම එතකොට වඩාත්ම සතුට වෙන්න තමන්ගේ ගෙය ගැන හිතලා නෙවෙයි. වෙනත් කෙනෙක් අර කෙවණට ඉන්නකොට ලස්සනට ඉන්නකොට තමන්ට හරිය සතුටක්. අනේ මං වියදම් කළේ කෙනා ලස්සනට දැන් ඉන්නව නේද කියලා හිතනකොට හරිය සතුටක් තමන්ට දැනෙනවා. ඒක තමන්ගේ දේකදී ලබන සතුටට වඩා වැඩි සතුටක් වෙනවා. ඒක සරල උදාහරණයක් කියන්න. මම නිතර කියන උදාහරණයක් ඒක. මේ ඉන්නම් කියලා නෑ කවදාවත් ඒක. පින්නතුනි ඔබේ දරුවට ඔබ සපත්තු බුට්ටම් මෙවා කරන් දීලා ඇති ජීවිත කාලෙනි. දැන් මේ ලොකු දුවට සපත්තු බුට්ටම් කියාගේ තරම් දෙන්නේ නැද්ද? 35ක් විතර. ඊටත් වැඩි වෙනත් පුළුවන් නේ. ඇඳුම් 100ක් විතර අරන් දෙන්නේ නැද්ද මේ දුවට? ඇඳුම් සූටන් 100ක් විතර තැඹෙන්නේ. සූට් 100ක් විතර. හැබැයි ඔබ බලන්න ඔබ ජීවිතේ එක දවසක් හරි වෙනත් දරුවෙකුට සපත්තු බුට්ටම් කරන් දුන්නා. ඔබට සතුට තියෙන්නේ අර ඔබේ දරුවට අරන් දීපු සපත්තු බුට්ටම් 100 ගැන හිතනකොටද? අර වෙනත් දුප්පත් එක දරුවෙකුට අරන් දීපු එක සපත්තු බුට්ටම් ගැන හිතනකොටද? අර එක දරුවෙකුට අර පිටක් කර එක දරුවෙකුට අරන් දීපු සපත්තු බුට්ටම් ගැන හිතනකොට ඔබ හිතන ලොකු සතුටක්. ඒ විතරක් නෙවෙයි ඒ දරුවට හොඳට ඒක මතක තියෙනවා. හැබැයි ඔබේ දරුවට සපත්තු බුට්ටම් 100ක් අරන් දුන්නත් තවදාත් කියනවා අනේ අම්මා සපත්තු බුට්ටම් 100ක් අරන් දුන්නේ නැහැ කියලා. ආ එයාට ගාණක්වත් නැහැ. නමුත් අර පිට දරුවට අරන් දීපු එක සපත්තු බෝට්ට මේ දරුවට ජීවිත කාලෙම මතකයි. දැන් මටත් ඒ වගේ මුල්ම කාලේ මුල්ම සපත්තු බෝට්ට මරන් දුන්නේ වෙනත් කෙනෙක්. අපිට සල්ලි ගන්න සල්ලි තිබුණ නැති නිසා. ඒක ටීචර් කෙනෙක් තමයි අරන් දුන්නේ. ඉතින් ඇත්තෙන්ම ඒ සපත්තු බෝට්ට මරන් දෙන අවස්ථාවේදී එතුමිය බලන්න මම හැම පාරම වගේ යනවා. සාමත් ජීවත් වෙනවා. ඉතින් ඒක හොඳට මතකේ තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සමාජයේ කුඩා දරුවෝ අද කුඩාවට හිටියට යම් සමාජ අනාගතෙ හුඟා ඉහළට යන්න පුළුවන්. දරුවෝ කුඩා වුණාට ඒ දරුවෝ හුඟා පිංසලෙන දරුවන් මේ හැම කෙනෙක්ම. එහෙම නැත්නම් මේ වගේ කාලයක මනුස්ස ලෝකෙ මේ බෞද්ධ දරුවන්ගේ ලිප දෙන්නේ නැහැ. වයසෙන් කුඩා වුණාට ඒ දරුවාගේ පුණ්‍ය මහිමය බොහොම වැඩි මේ දරුවන්ගේ. එනිසා මේ දරුවන්ට අපි උදව් කරන්න ඕන දරුවන්ගේ හිත දිනුවෙන්න. දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන වගේම දරුවන්ගේ හිත දිනෙන් දින දිනු වෙන්න දරුවන්ට ඇත්තටම අපි ආදරේ නම් උදව් කරන්න ඕන. ඇයි ඒකට හේතුව? දරුවට අපි අවුරුදු 100ක් උදව් කරාද? කන්න බොන්න ඇඳුම් පැනඳුම් දීලා ඒ 100ම හොඳට තියන්න පුළුවන්. හැබැයි දරුව මරණයෙන් පස්සේ පල්ලෙහාට නම් යන්නේ. දුගතිගාමී තැනකට නම් යන්නේ. අර උදව්ව ලොකු උදව්වක් වෙන්නේ නැහැ. නමුත් අපි දරුවන්ට අධ්‍යාපනයෙන් රැකිරක්ෂාවලින් උදව් කරන ගමන් ඒ දරුවන්ට සුගතිගාමී වෙනත් උදව් කරොත් කොහමද? ඒ දරුවා එතෙමට ආත්ම අවශ්‍ය ගානක් සුගතියේ ඉපදෙලා සතුට වෙනවා. විතරක් නෙවෙයි අම්මට තාත්තට සලකනවා. මරණයට පත් වෙච්ච අය පින්නතුනි හිතන්න එපා මේ ජීවිත කාලේ විතරයි උදව් කරන්න කියලා. මරණයට පත් වෙන බොහෝ දෙනා තමන්ගේ කලින් ආත්ම භාවවල හිටිය අයට සලකනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වගේ වුණාක් සිද්ධින් තියෙනවා. ඇතැම් විට අපේ මේ ජීවිත කාලේ අමල තාත්තා විතරක් නෙවෙයි අපේ කලින් ආස්වභාවල අමල තාත්තලත් අපි දිහා හොඳට බලාගෙන ඉන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනකොට සාකේත කියලා බ්‍රාහ්මණේ බුදුහාඳුරන්ට පුතේ පුතේ කියලා කතා කළා. බුදුහාඳුර බැලුවයි මේ මොකද කියලා. බලනකොට උන්වහන්සේ තීරණ ගත්ත හේතුව මොකද්ද කියලා. අනේ පුතේ හුඟක් කාලෙකින් දැකි අපි ගෙදර යන් අම්මත් බලන් ඉන්න කියලා බුදුහාඳුර ගෙදර එක්කන් ගියා. දානෙත් වැළඳුවා. මරක් කියලා බුදුරජාණන් වහන්සේ ආවා. ආනන්දහාඳුර බුදුහාඳුරනේ මොකද මේ වුනේ කියලා. බුදුහාඳුර සඳහන් කරනවා මේ අම්මයි තාත්තයි දෙන්න ආත්ම භව 100ක්ම උන්වහන්සේගේ අතීත ආත්ම භවල අම්මල තාත්තල හිටියේ කියලා. ඒ වගේම දිනක් හැරුවා සාඳුර පිණ්ඩපාත යනකොට එක්තරා විලක් ළඟ කාන්තාවක් ඉඳගෙන පුතේ පුතේ කියලා කතා කළා. හැරුවා සාඳුර බැලුව මේ කවුද කියලා බලනකොට මිනිසෙක් නෙමෙයි ප්‍රේතියක් නෙමෙයි. විලක් ළඟ ඉපදෙලියන නමුත් වතුර බොන්න බෑ ඇයට. යාගේ තියෙන අකුසල නිසා ඒ කර්මය නිසා වතුර බොන්න බෑ. වතුර ටික අතට ගත්ත ගමන් හිඳෙනවා. වතුර පේන්නේ නැහැ යාට. ඉතින් සරුව සාර මොකද කළේ? ලොකු පින්කමක් කළා, දානයක් පූජා කරලා, ආවාසිකුත් පූජා කරලා මේ තැනැත්තියට පින් අනුමෝදන් කළා. මේ කාන්තාව කවුද? ඕ මේ අත්මභාවයම්මද? නෑ. ඕ මීට කල්ප ගානකට කලින් අම්ම කෙනෙක්. ඒතර මේ අත්මභාවයේ සරුව සාරගේ අම්ම තාම ඉන්නෝ. මේ කලින් අත්මභාවයක අම්ම කෙනෙක්. මෙන්න මේ වගේ බොහෝ සෙද්දීන් තියෙනවා අපි මේ ලෝකේ ඉන්න කාලේ. අපේ අතීත ආත්ම භවවල අමල තාත්තල අපෙන් පින් බලාපොරොත්තු වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා ඊයකට පින් වැඩෙන විදිහට ජීවත් වෙන්න. තවත් කාරණයක් තමයි දැන් මේ දෙන්නේ අහපු ප්‍රශ්නයක් තමයි මියගේ ඇස්සන්ට ගෙවල් වල පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න හොඳද කියන කාරණේ. සමහර අයගේ මතයක් තියෙනවා ගෙදර පින් අනුමෝදන් කරන්න හොඳ නෑ කියලා. නමුත් ඒක බුදුදහමට එකඟ නැහැ. ගෙදරකට ජීවත් වෙන්න පුළුවන් නම් අපට ජීවත් වෙලා ඉන්න කාලේ අපිට කැම බීම දෙන්න උදව් උපකාර කරගන්න පුළුවන් නම් ඇයි අපිට කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ පින් අනුමෝදන් කරන්න බැරි? අපිට කරන්න පුළුවන් ඇත්තෙන්. එහෙම පින්කම් කරාට පස්සේ ධර්මයේ සඳහන් වෙනවා චිරන් ජීවන්තු නොඥාති යේ සංහේතු ලබාමසේ කියලා. මීගේ කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් වුණොත් ඒ තැනැත්තා ජීවත් වෙන ඥාතීන්ට ආශිර්වාද කරනවා කියනවා. අනේ මගේ ඥාතීන් නිසා මට පින් ලැබුණා. ඒ අය බොහෝ කල ජීවත් වේවා කියලා ආශිර්වාද කරනවා කියලා සඳහන් කරනවා. මියගිය කෙනෙක් වෙනුවෙන් දන් දීලා, සිල් රැකලා, භාවනා කරලා අපට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ අය පින් අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ අයට සුගතිගාමී වෙන්නටත් ඒක හේතු වෙනවා. හැබැයි තව කාරණයක් තියෙනවා. සමහරක් මොකද කරන්නේ? කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ දෙනත්තාගේ පින්තූරය තියාගෙන ඒක මල් පූජා කරනවා, නැත්නම් පහනක් පත්තු කරනවා. මෙන්න මේක කරුවොත් ඉන්නම් Tamanda කරදර වෙයි. ඇයි මේක නියම විදියට පින් අනුමෝදන් කිරීමක් නෙවෙයි. අර පහන් පත්තු කරාට පස්සේ මියගේ ඥාතීන් වෙනුවෙන් මියගේ කෙනා විතරක් නෙවෙයි ඇතැම්මිට කලින් ආත්ම බහලයත් මේ ඥාතීන් හොයාගෙන ඇවිල්ලා ඒ පහන් පූජා කරන්නට බැනම හෙලා ගන්නවා. එතකොට ඇතැම්මිට උදව් කරන්නත් පුළුවන්, Tamanda කරදර කරන්නත් පුළුවන්. ඒ වැඩේ නම් ගැලපෙන්නේ නැහැ. ඒ විදියට කරුවොත් ඉන්නම් Tamanda කරදර එයි. නමුත් යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා කරලා, ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දන් දීලා, සිල් සමාදන් වෙලා, භාවනා කරලා මියගිය කෙනෙකුට පින් අනුමෝදන් කරවතින් ඒකෙන් කවදාවත් Tamanta කරදරයක් වෙන්නේ නැහැ. Tamantaත් යහපතක්, මියගිය කෙනාටත් යහපතක්ම වෙන්නේ. අපි මේ සඳහන් කළේ ජීවත් වෙන කාලයේදී අපි සතුටෙන් ජීවත් වෙනා වගේම මරණයට පත් වුණාට පස්සේ මෙතනින් පල්ලෙහාට නොයන විදියට අපේ මනස දැම්මම සකස් කරගන්නට ඕන. දැඩි ලෝභකම් තියෙනවා නම් ටිකක් අඩු කරගන්න දැම්ම. නැත්නම් අපිට පස්සේ නම් උදව් කරන්න බෑ ඈ. දැන් මේ හුඟක් ආදරෙන් මේ කියන්නේ. ඇතැම් විට අපි කවුරු ඉස්සර වේද දන්නේ නේද? දැන් මං උනත් අද බණ කිව්වට හෙට අපවාදයේද දන්නේ නැහැ නේද? අපි කවුරු ඉස්සර වේද කියලා කියන්න බෑ. ඒ නිසා අපි මෙතනින් පස්සේ කල්ලෙහාට නොයන්න නම් හැකිතාක් දුරට නිර්ලෝභීව අනිත්‍ය වෙනුවෙන් යම් කිසි දෙයක් පරිත්‍යාග කරන්න. Tamanta පුළුවන් මට්ටමින් හැම දිනකම මේක වගේ දෙන්න බෑ. ඔබට දෙන්න පුළුවන් කෙනෙක් වෙනුවෙන් හාම් කෑල්ලක් නම් ඒක හරි දෙන්න. අඩු ගන්න තමන්ගේ ගෙදර කෑම ටිකෙන් ටිකක් සතුන්ට දෙන්න පුළුවන් නම් ලෑල්ලක් හදලා දැන් අපේ සමහරවල් කරනවනේ ඒක නේද? කෑම ටිකක් පොඩ්ඩක් වැඩි කුරු වෙලා අර එළියෙන සතුන්ට කුරුල්ලන්ට මයිනන්ට නැත්නම් ලේනුන්ට දෙනවනේ. අන්න ඒ වගේ පොඩි දෙයක ඉඳන්ම හැමදාම පුරුදු කරන්න සුළු හරි දෙයකින් පරිත්‍යාගයක් පුරු වෙන්න. ඒ වගේම අනිත් දේ තමයි ප්‍රධානම දේ ඉඩකඩම් වල තියෙන ආසාව නම් ටිකක් අඩු කරගන්න ඕන. නැත්නම් ඉඩකඩම් වලින් යවා ගන්න හරි අමාරුයි. පින්නතුණි ඉන්න කාලේ අපි පරිහරණය කරන්න ඕන තමන්ගේ දරුවන්ටත් ඒ විතුරු කළ තියනට ඕන එක හොඳ දෙයක්. නමුත් ඕන මොහොතක තමන් මේව මනසින් අත්හරින මට්ටමක ඉන්න. එහෙම නැති වුණොත් තමන්ට හරි අමාරුයි ඒ වෙලාවට හිත හදා ගන්න. මේකට හොඳ ලස්සන කතාවක් තියෙනවා. ಭಾರತයේ ඉන්දියාවේ එක්තරා කතාවක් තියෙනවා. මොකද ඒ කතාව එක්තරා පිරිමි කෙනෙක් ඉන්නවා. මේ තරුණයාට මේ ගෘහපතියාට බහරයවන් 4 දෙනෙක් ඉන්නවා. මේ බහරයවන් 4 දෙනාටම මෙයා සැලකුව හොඳට. හැබැයි වැඩිපුර සැලකුවේ හුඟක් ලස්සන කෙනාට. ලස්සන අඩුවෙන්න සැලකිල්ලත් අඩු වෙනවා. මෙයා මරණාසන්න මොහොතේ මෙයා කතා කළා අර සැලකම 4 දෙනාට මෙන්න කිව්වා. එන්න කියලා මුලින්ම කතා කළා හුඟක්ම සැලකුව කෙනාට. එයාගෙන් එයාට කියනවා අනේ මාත් එක්ක යන්නන්න පුළුවන්ද කියලා. ඒකට කියනවා මතක් කරන්න එපා මට නම් එන්න බෑ කියලා. දැන් මේ මරණාසන මොහොතේ ඊට පස්සේ දෙවණියට කියනවා දෙවණියට උදව් කරව කෙනාට එන්න කියලා කියනවා මාත් එක්ක යන්න එනවද කියලා. එයා මොකද කියන්නේ? එයා කියනවා මං එන්නම් හැබැයි වැට කඩුල් ළඟට යනකම් විතරයි. ගේට්ටුව ළඟට යනකම් විතරයි එන් එහාට නම් බෑ කියලා. ඊට පස්සේ තුන්වෙනි කෙනාට එන්න කියනවා. තුන්වෙනි කෙනා මොකද කියන්නේ? එයා කියනවා මං එන්නම් හැබැයි සුසාන භූමිය ළඟට යනකම් විතරයි. සෝහන ළඟට යනකම් විතරයි එන් එහාට නම් බෑ කියලා. ඊට පස්සේ හතර වෙනි කෙනාගෙන් අහන්නත් කලින්ම කියනවා මං ඔයත් එක්ක යන්නේ නැන් කියලා. දැන් එක්කෙනෙක් මතක් කරන්න එපා කියලා එතනම ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි කෙනා කියනවා ගේටුව ළඟට යනකම් විතරයි. තුන්වෙනි කෙනා කියනවා සුසාන භූමිය ළඟට යනකම් විතරයි. හතර වෙනි කෙනා කියනවා මං නම් ඔයත් එක්ක යන්නේ නැන් කියලා. දැන් මෙන්න මේ හතර අපේ ජීවිතේට සම්බන්ධ කරනවා. අපේ ජීවිතේ අපි වැඩිපුරම සලකලා තියෙන කාටද? ජීවිත කාලේ ඔබ බැලුවත් ඔබ වැඩිපුරම කාලයක් කැප කරලා තියෙන කවුරු වෙනුවෙන්ද? වැඩිපුරම කාලයක් කැප කරලා තියෙන තමන්ගේම ශරීරයට. ඒකට මරණ මොහොතේම අහිමි වෙන්නේ මොකද ඉස්සෙල්ලම? ඉස්සෙල්ලම අහිමි වෙන්නේ තමන්ගේ ශරීරය. ඒකට වැඩිපුරම සලකගෙන ඉක්මනටම අපිව අමතක කරනවා. දෙවෙනියට වැඩිපුරම සලකන කාටද? ජීවිතේ වැඩිපුරම වේදන් කරන්න මොනවටද අපි ඊළඟට? ඉඩකඩම් වලට, ගෙදර වලට. ඒදී අපිට පිළිහිට වෙන්නේ කොතෙන්ද යනකන්ද? වැඩ කඩුල් ළඟට යන විතරයි. ඒෙන් එහාට ගෙදර ඉඩකඩම් අරන් යන්න බෑ. තුන්වෙනි දෙයට අපි වැඩිපුරම උදව් කරන කාටද? අර සුසාන භූමිය ළඟට යනකන් එන්නේ. කවුද ඒ කට්ටිය? අපේ ඥාතීන්, දරුවන්, හිතවතුන් ඒ කට්ටිය. ඒ අය අපේ මිනිහත් අරගෙන අඬන එනවා. ගිහිල්ලා සුසාන භූමිය ළඟට යනවා යනවා. ගිහිල්ලා අනේ අපිව දාල යන එපා කියලා අඬන සමහර අය. බැරි රක්කෝදීන් හා හා එනම් මම ඔයත් එක්ක ආයි ගෙදර යන්න එන්නද කියලා. ඊට පස්සේ නැ කියන්නේ නෑ නෑ මම විහිළුවටයි කිව්වේ කියලා. නවතින ඔතනම නවතින අපි මේ සතුටෙන් ඉන්නවා දැන් නැති නිසා කියලා ඊට පස්සේ කියනවා. මේක තමයි ඇත්තම කතාව ඇත්තම. අර අඬන හිටියට සමහර අය වලටත් පණින්න හදනෝනේ අන්තිම මොහොතේ. හැබැයි වලින් නැකිට ලාවදීන් ආයි ගෙදර එන්නද කියලා අහලා ඊට පස්සේ නම් කැමති වෙන්නේ නැහැ කවුරු. එතකොට මේක තමයි ඇත්තම ජීවිතයේ ස්වභාවය. ඒ නිසා ඥාතීන්ට තමයි අපි තුන් වෙනුව සලකන්නේ. හතර වෙනුව අපි අඩුවෙම සලකන්නේ කාටද? අපි ජීවිතයේ අඩුවෙම සලකන්නේ කාටද? අඩුවෙම සලකන්නේ අපේ හිතට. අන්නේ අඩුවෙම සලකන තමන්ගේ හිත තමයි තමන් එක මරණයෙන් පස්සේ යන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ ඇත්තටම අපි වැඩිපුරම සලකන්න ඕනේ කාටද කියන එක අපේ හිතට. අපේ හිතට අපි සලකන්නේ කොහොමද? අපේ හිතට අපි ආහාර දෙන්නට ඕන. අපේ ශරීරයට, අපේ කයට අපි ආහාර දෙනවා වගේ අපේ හිතටත් අපි ආහාර දෙන්න ඕන. හිතට දෙන ආහාර මොනවද? හිතට දෙන ආහාර තමයි දන් දීම, පරිත්‍යාග, සීලෙත් නැමැති ආහාරය දෙන්න ඕන. මෛත්‍රිය නැමැති ආහාරය දෙන්නට ඕන. සිල්වත් බව නැමැති ආහාරය දෙන්නට ඕන. කරුණාව, මුදිතා ගුණය මෙන්න මේ වගේ ආහාර අපේ හිතට දෙන්නට ඕන. ඒ වගේම ඒ හිතට දෙන ඉහළම ආහාරය මොකද්ද? ඒ ඉහළම ආහාරය තමයි ප්‍රඥාව කියන ආහාරය දෙන්නට ඕන. පඤ්ඤා නරණං රතනං කියලා බුදුහාමර දේශනා කළා. මේ ලෝකේ කෙනෙකුට තියෙන ඉහළම ආවරණය තමයි ප්‍රඥාව කියලා. අන්න ඒ ප්‍රඥාව ලැබුණොත් ඒ ලැබිච්ච මොහොතේ අපේ හිතරෙන සියලුම දුක් සංකට වලින් අපව නිදහස් වෙනවා. දැන් මේ ප්‍රඥාව ලබාගත් අය බුදුරජාණන් වහන්සේගේ කාලේ කුඩා අයත් මේ ප්‍රඥාව ලැබුවා. අවුරුදු 7 දීත් මේ ප්‍රඥාව ලැබුව සමහර අය. ඔබ ඇතැම් විට අහලා ඇති මෑත කාලේ ළමයි අවුරුදු 5 දී 6 දී ධර්ම දේශනා කරන ළමයි දැන් ඉපදෙලා ඉන්නවා. අවුරුදු 6 ළමයි කියනවා පරිසම්පාදයෙන් පංච උපාදානස්කන්ධයෙන් බණ කියන ළමයි කියනවා. අවුරුදු 5 6 ඉපදෙලා ඇතැම් විට ගියා සම්භාවල හුඟා හිත දිනු කරපු අය කුඩා කාලේ ඉඳන්ම බණ කියන පටන් අරන් දැන්. එහෙමයි ලෝකෙ හුඟා කැමල ඉපදෙලා ඉන්න හුඟා පින්වත් ළමයි. එතකොට ප්‍රඥාව කියන්නේ මොකක්ද ඇත්තටම? මෙන්න මෙතනින් තමයි අපේ දක්ෂතාවය අපි බලන්නේ. දැන් වාහ විභාගම් වාස් සමත් වුණොත් අපි කියන්නේ මොකක්ද දක්ෂය කියලා නේ. නමුත් එතනින් නෙමෙයි දක්ෂතාවය බලන්නේ. දැන් මේ කුඩා දුවට උනත් තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ කියපු ධර්මය. මොකක්ද ප්‍රඥාව කියලා කියන්නේ? අපට මනසට දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන මොහොතේ හිතේ ස්වභාවය මොකද්ද කියන එක තේරුම් ගන්න එක. අපේ ඇසට රූපයක් පේනකොට අපේ කනට ශබ්දයක් ඇහෙනකොට අපේ ඇත්තම ජීවිතේ මොකද්ද වෙන්නේ කියන කාරණේ තේරුම් ගන්න එක. දැන් මෙතෙන්දී තමයි හොඳ අවධානයෙන් ඉන්නට ඕන. අපේ ඇහැට රූපයක් එනකොට මොකද්ද වෙන්නේ? ඇහෙන් වෙන්නේ වර්ණ රූපේ විතරයි, ඡායා මාත්‍රයක් විතරයි ඇහැට ලැබෙන්නේ. ඒක තේරුම් ගන්නේ මනසින් අපි. දැන් මේ දරුවෙක් කියලා අපි තේරුම් ගන්නේ අපිට හිතෙන ඇසෙන් කියලා, ඇසෙන් නෙවෙයි. ඇසෙන් තේරුම් ගන්නකොට මුල් අවස්ථාව මනසට ගිහිල්ලා මනසින් තමයි තේරුම් ගන්න. මනසින් තේරුම් ගන්නකොට අර ඇහැට ලැබිච්ච ආලෝකේ නිරුද්ධ වෙලා ඉවරයි. දැන් ඔබ මාව හඳුනා ගන්නකොට ඒ මුලින් පෙනිච්ච රූපේ නැති වෙලා තියෙනවා. තේරුම් ගන්න මනසින්. අපි නිතරම ඉදිරිය බලාගෙන, අනාගතය බලාගෙන අතීතය තුල තමයි මේ මොහොතේ ජීවත් වෙන්නේ. මේක තමයි ඇත්තටම අපේ ජීවිතයේ ස්වභාවය. දැන් උදාහරණයක් ඇටියද බලන රැයට අපි විදුලි පන්දමක් අගෙන ඉස්සරහට ගහගෙන යනකොට අපි ඉස්සරහට ටෝච් එක අල්ලගෙන ඉන්නේ මෙහා පැත්තේ ඉන්නේ. කලින් ටෝච් එක ගහපු තැන තමයි අපි ඉන්නේ. නමුත් ටෝච් එක ගහන ඉස්සරහට අපි පාරේ ඇවිදිනකොට කවදාවත් අපි කකුල් දෙක ළඟට ටෝච් එක ගහනවද? කකුල් දෙක ළඟට අපි ටෝච් එක ගහන්නේ නැහැ. ටෝච් එක ඉස්සරහට ගහගෙන තමයි මේ කකුල් දෙක තියන්නේ. කෑම පිඟානක කෑම කනකොට අනේ කෑම ටික රහයි කියේකේ පිඟාන දිහා බලාගෙන ඉන්නෝනේ. අපි ඉඳන් ඉන්නේ පිඟානේ තියෙන කැම ටික රහ කියලා නේ. ඇත්තටම දැන් ඔබට රස දැනන්නේ පිඟානේ තියෙන කැමද? පිඟානේ තියෙන කැම නෙවෙයි දැන් රස දැනන්නේ කටේ තියෙන කැම ටික. නමුත් අපිට හිතෙන අනේ මේ පිඟානේ තියෙන මාළු කෑල්ල නැත්තම් බත් ටික අල කෑල්ල මේ ටික තමයි රහ කිය කිය පිඟානේ දිහා බලාගෙන කන්නේ. ඇත්තටම දැන් මේ මොහොතේ රස දැනෙන කැම ටික ගත්තොත් කොහොමද ආයි පාරක්? පිඟානේ ගත්තොත් කොහොමද? හා අර වගේ ලස්සනද? ආයි පිඟානට නෙවෙයි ආයි මේ කිට්ටුවටවත් පිඟානේ වෙන කෑමක්වත් ගන්න අපි ඊට පස්සේ. මේ මොහොතේ අපිට දැනෙන්නේ අර ලස්සන කෑම නෙවෙයි, අර කෙලත් එක මිශ්‍ර වෙලා වමනයක් වගේ තියෙන ඩිගේ රහ තමයි දැන් දැනෙන්නේ. එතකොට ඇත්තටම අපේ ජීවිතයේ සම්පූර්ණම වෙන්නේ මෙන්න මේ தත්ත්වේ. අපි හුඟක් බුද්ධිමත් නුවණැති කියලා හිතියට අපිට හැම මොහොතෙම අපි අනාගතය දිහා බලාගෙන අතීතේ තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේක තේරුම් ගත්ත ගමන් අපි තේරුම් ගන්නවා ජීවිතය කියන්නේ මේකනම් අපි මේ ඇහැට පේන දෙයට මුලා වෙන්න හොඳ නෑ, කනට ඇහෙන දෙයට මුලා වෙන්න හොඳ නෑ. නිතරම සිහියගෙන අවධානයෙන් ඉන්න ඕන කියන අවබෝධයක් අපිට ඇති වෙනවා. මේ අවබෝධය ඇති වෙච්ච ගමන් අපට මේ දුක් ටිකෙන් නිදහස් වීමේ මාර්ගය විවෘත වෙනවා. අන්න ඒ අවබෝධය ලැබිච්ච කෙනා ඊළඟට මොකද කරන්නේ? නිතරම තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන නිතරම අවධානයෙන් ඉන්නේ. දැන් මේ මොහොතේ තමන්ගේ හිතට මොකද වෙන්නේ කියලා. බාහිර රූපයක් දකිනකොට අපි මේ රූපය තුල මුලා වෙන්නේ නැහැ. ඇයි? අපි දන්නවා මේක මලක් කියලා හඳුනාගන්නේ ඇසෙන් නෙවෙයි. හඳුනාගන්නකොට අතීත අත්දැකීමෙන් මේ හඳුනාගන්නේ කියන එක අපි දකිනවා. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපි බුදුදහම තේරුම් ගත්තෙ වෙන්නේ. මේක ටිකක් ගැඹුරු එකක්. මේක ඉතින් වා පාර ගණක් අහන්න ඕනේ. එක පාරක් ඇහුවොත් විතරක් මේක තේරෙන්නේ නැහැ. නමුත් සරල කරුණ ටික දැන් අපිට මුලින් සාකච්ඡා කරපු කරුණ ටික අපිට ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මොනවද මේ කරුණ ටික? අපි හොඳට ඉගෙන ගන්නට ඕන. හොඳට අපි යහපත් දැහැමි රැකියාවල කරන්නට ඕන, සෞඛ්‍ය සම්පන්න සදාචාරවත් ජීවිතයක් ගත කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, හැකිතාක් දුරට ලෝභය අඩු වෙන්න පරිත්‍යාගශීලීව ජීවත් වෙන්නට ඕන, නිතර මෛත්‍රී සාගතව ජීවත් වෙන්නට ඕන. අපේ හිතේ සතුට නැති වෙන ප්‍රධානම දේ තමයි අපි අනිත් ඈත් එක තියෙන අමනාපකම්. තමන්ගේ දරුවට හුඟක් ආදරේනේ, තමන්ගේ දරුවෝ විභාගේ සමත් වෙනකොට හරි ආසයිනේ. හැබැයි ඒ විභාගේම අනිත් දරුවෙක් පාස් වුණත් කොහමද? අර වගේම සතුටක් දැනෙනවද? නෑනේ. හැබැයි මිට අනිත් දරුවෙක් විභාගේ සමත් නොවුනොත් තමයි සන්තෝෂ වෙන්නේ සමහර අයනේ. දිනුතුනේ එහෙම වෙන්න බෑ. එහෙනම් අපි ඇත්තටම සතුට විඳින ක්‍රමය දන්නේ නෑ. තමන්ගේ දරුව දෙස බලන විදිහටම අනිත් දරුවා දෙස බලන්න සතුටු වෙන්නට ඕන. මගේ දරුවා හොඳට විභාගය පාස් කරන වගේ මනේ මම අර දරුවටත් උදව් කරනවා. ඒ දරුවත් විභාගය පාස් කරනකොට මගේ දරුවේ පාස් වුණා වගේම කියලා සතුටු වෙන්න ඕන. මගේ ගෙදර ලස්සනට මේ වගේ සීලින් ගහලා කර්ටන් දාලා තියෙනවා වගේම අනිත් කෙනාගේ ගෙදරත් මේ වගේම ලස්සනට තියෙනවා දකින්න ඔබ සතුටු වෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ ජීවිතයේ සතුටු විඳින ක්‍රම ඔබ දන්නේ නැහැ. ඔබ සතුටු වෙන්නේ ඔබේ ගෙදර ඉන්න මොහොතේ විතරයි. අනිත් ගාව දකින්නකොටම ඔබට ඇතැම්ල කේන්ති යනවා. ඊයත් අපේ ගෙදරම දාපු කොටන එක දාලා කියලා ඇතැම්ල කේන්ති ගන්නෝනේ. පින්නතුනේ එහෙමනම් ඔබ සතුටු විඳින ක්‍රම ඔබ දන්නේ නැහැ. ඔබේ ගෙදරටත් වඩා ලස්සනේ වනේ ඒ කට්ටිය ගන්න ඕන. ඒ කට්ටිය කර්ටන් එකක් ගන්න කෙනෙකුට මම උදව් කරන්න හරි ඕන කියලා සතුටු වෙනවා. එතකොට ඔබට ඔබේ ගෙදරදී සතුටු වගේම වෙනත් කෙනෙකුගේ ගෙදරදී ඔබට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේක දන්නේ නැති අය තමයි පින්නතුනේ සතුට විඳින ක්‍රමය දන්නේ නැති. බුදුහාඳුරන්ගේ ධර්මය අපට දේශනා කලේ කොහොමද අපි ඇත්තෙම අපේ සතුට දිනු කරගන්නේ කරන්නේ. එහෙම හිතනකොට ඔබ හුඟා දිනු වෙනවා. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනයේ දිනු වෙනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් හොඳට රැකිරක්ෂාවලින් ධනෙ ලැබෙනවා. ඔබට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිර සම්පත්තිය ලැබෙනවා. මේ අනිසංස ලැබෙන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. මේ අනිසංස ලැබෙන්නේ ජීවත් වෙන කාලෙදිමයි. බොහෝ දෙනෙක් පින්කම් කරන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයට යන්න කියලා නේ. පින්නතින ධර්මයේ තියෙන එකට නෙවෙයි, ධර්මයේ තියෙන්නේ මේ ජීවිතයේම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න. ඉතින් ඒ සඳහා ඔබට ආශිර්වාදයක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පින්නතුන හැම දිනෙකම මේ ජීවිතය තුළ සතුට විඳින්න දකින්න අපි කැමතියි ස්වාමීන් වහන්සේලා විදියට. ඒ විතරක් නෙවෙයි, අපි කැමති මරණයෙන් පස්සේ ඔබ කවුරුවත් പ്രേත ලෝකයට සතර අපායට නොවැටෙනවා දකින්න අපි කැමතියි. එනිසයි මේ බණ කියන්නේ. ඔබෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ බණ කියන්නේ. අපි මේ බණ කියන්නේ ඔබ මරණයෙන් පස්සෙත් මීට වඩා හොඳ තැනක ඉපදිලා සැප විඳිනවා දකින්න. මේ ජීවිතේත් ඔබ හොඳට ඉගෙන කියාගෙන හොඳට රැකිරක්ෂා කරලා නිරෝගීව දිගාසිරි සම්පත් ලබන දකින්න හැමැත්තෙන් මේ බණ කියන්නේ. ඒ වගේම මරණයෙන් පස්සෙත් හොඳ තැනකට ගිහිල්ලා දිව්‍ය ලෝකවල, භක්ම ලෝකවල නැත්නම් ආයි මනුස්ස ලෝකේ මේට වඩා හොඳ තැන් වලට එන්න ආශිර්වාද කරන්නයි අපි මේ බණ කියන්නේ. වෙන දෙයකට නෙවෙයි. එහෙම බණ කියනකොට ඔබගේ යුතුයකමක් තියනවා. ඒ බණ හොඳට අහලා පුළුවන් තරම් ඒ සඳහා සූදානම් වෙන දැන්. ඒ සූදානම් වෙන්නේ අනාගතේ නෙවෙයි. අදාද මේ මොහොතේම අපි ඒකට සූදානම් වෙන්නට ඕන. ඒ නිසා අපි මේ ජීවිතය සාර්ථක කරගන්නා වගේම මරණාසන්න මොහොතේ තමන්ගේ ජීවිතය අත්හරිනවත් එක්කම ඊළඟ තැනදී මේට වඩා ඉහළ තැනකට යන්නට දැම්මම අපි අපේ හිත හදාගෙන තියෙනට ඕන. ඒ නිසා අල්ලගත්තොත් පල්ලේ හා අත්හැරියොත් ඉහළට යන්න. ඒ නිසා ඔබ කල්පනා කරන්න යම් සිතියක් දැඩියව බදාගෙන මේ මහ පොළොවේ පල්ලෙහාට යන්නද කැමති? තියෙන දේවල් ටිකෙන් ටික අත්හැරලා නිදහසේ ඔබ අහසට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයට යන්නට කැමතිද කියලා ඔබ ඔබම තීරණ ගන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මොහොතේ තමන්ගේ ආදරණීය දරුවන් සමග මේ ස්ථාන රැස්වලා මේ පිණුතුන් බොහෝ දිනෙක, ඉතින් අපේ ළඟම ඥාතින් මේ බොහෝ දිනෙක මේ අවිලි ඉන්නේ. ඉතින් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඉතින් අපි බොහෝ දුර තමයි ඈත තමයි බණ දහම් නිතර කියන්නේ. ඉතින් ගමේ මේ වගේ ආසන්න තැනක බණ කියන හුඟක් මඩුයි. ඉතින් ඈත කියලා ඈත බණ කියනකොට ඇත්තෙන්ම මේ ඈත තේරුම් ගන්න ඕන කාරණා තියෙනවා. ලෝකේ දැන් වැඩිපුරම බණ අහන්නේ බෞද්ධය නෙවෙයි. වැඩිපුරම බණ අහන්නේ අබෞද්ධය. බෞද්ධ අපි හිතන් ඉන්නේ අපි හුඟක් බණ දහම් දන්නවා කියලා නේ. අපිට ඕවා අහන්න ඕනේ, අපි හුඟක් දන්නෝනේ. අපි ඉතින් පොඩි කාලේ දහම් පාසලුත් ගියා. අපේ උපැන සාතිකේ බුද්ධාගම කියලා තිනු අපි ඉතින් දන්නවා කියලා හිතන් ඉන්නේ බොහෝ දෙනෙන්නේ. නමුත් පින්වතුනි අද වැඩිපුරම බණ අහන්නේ බෞද්ධය නෙවෙයි අබෞද්ධය. ඒ විතරක් නෙවෙයි ඇතැමිට සිංහල මාධ්‍යෙන් ලෝකේ රටවල් වල බණ කියනකොට සිංහල භාෂාව දන්නේ නැති සමහර අය ඒ බණ කියන අය මැද ඇවිල්ලා දරුවෝ තියාගෙන ඉන්නවා. සමහරට මැද පෙරදිගේ ඉපදිච්ච අය, ඉරානයේ, ඉරාකයේ ඉපදිච්ච අය ඇවිල්ලා සිංහලෙන් බණ කියනකොට මැදට වෙලින් නොහගෙන. ඇයි ඒ මන තේරුම් ගන්නද? නෑ, ඒ අය හිතනවා මේ බණ කියන විශාල පිරිසක් මැද ඉන්නකොට ඒකට ලොකු ආශිර්වාදයක්, ලොකු ශක්තියක් එනවා කියලා. අන්නේ ආශිර්වාදය ගන්න නොතේරුණත් ඇය ඒ ළඟම ඇවිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඒ නිසා බණ කියන තැනක දරුවේ කොහොම හරි එක්කන් කියලා දරුවා නිදාගත්තත් කමන්නේ, දරුවා ළඟ තියාගෙන මේ ආශිර්වාදය ලබා ගන්නට ඕන. ඒ නිසා අපි දන්නවා කුඩා කාලේ පටන්ම අපි අම්මල තාත්තලා අපි පින්හම්කට යොමු කරනවනේ. මුලින්ම දන් දෙන්න අපි හුරු කරනවනේ. අපි කුඩාම කාලේ මුලින්ම සම්බන්ධ වෙච්ච දානය මොකද්ද? මතකද? කුඩාම කාලේ අපි දානයකට අත ගහනවා මතකද? රැ රාත්‍රියාමේ කටිනේටනේ. ඒ කටිනේ කටිනයක් යනකොට පින්නොත්නේ අපේ ශ්‍රද්ධාවන්ත අම්මල තාත්තලා අපි කොච්චර නිදාගෙන හිටියද? අපි කොච්චර කුඩා වුණත් සතයක් දෙකක් හරි අරගෙනනේ ඒ කාලේ නන්නේ. දැන් නම් රුපියල් 750ක් හරි අරගෙන අපි වඩාගෙන එක්ක යනවා. අපි කටිනේ ගැන මොකද්ද කියලාවත් දන්නේ නැහැ නේ. අත ගන්න කොහටද කියලාවත් දන්නේ නැහැ. මෙන්න මෙතන අත ගන්න කියලා අපි අත තියනෝනේ. ඒකෙන් තමයි අපි මුලින්ම පින්කම් කරන්න පටන් ගන්නෙ. ඉතින් අපි අම්මල තාත්තලිය වගේ ආශිර්වාදකින් තමයි අපිට මේ ලෝකේ දායාද කළ දුන්නේ. ඉතින් එහෙම කරපු අම්මට තාත්තට අපි කරන ලොකුම ගෞරවය තමයි අපි දාන ආදී පින්දහම් කරමින් අපි අම්මට තාත්තටත් මේ පින්කම් කරන්න උදව් කරන්න ඕන. ඉතින් අපේ අම්මල තාත්තල හැමදාම නෑ, ඒ ඇත් මරණයට පත් වෙන කලින් ඒ සුගතිගාමි වෙන්න එයාට මීට වඩා ඉහළ තැනකට යන්නට අපි පුළුවන් තරම් උදව් කරන්න ඕන. ඉතින් ඒක තමයි අපේ අම්මට තාත්තට කරන්න පුළුවන් ලොකුම උපකාරය. මේ ආත්මය අම්ම තාත්ත විතරක් නෙවෙයි, අපේ අතීත ආත්ම බහල අම්මල තාත්තලත් බොහෝ අය මේ මොහොතේ පින් බලාපොරොත්තු වෙන ඇති. අපේ ඇතැමිට අපාගතව දුක් විඳින මැටි අපි ඉස්සෙල්ලා ආත්ම බහල අපි හදන්න ගිහිල්ලා ඒ අගේ අතින් අකුසල් වෙලා ඒ නිසා දුක් විඳින අය තාමත් ඇති අපායි. අපේ අතීත ආත්ම බහල අම්මල තාත්තල. ඉතින් ඒ ඇටත් අපි දිනපතාම කරන පින්කම් අනුමෝදන් කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ කල්යාණ මිත්‍රයන් වෙන්නේ, සත්පුරුෂයන් වෙන්නේ. ඒ නිසා ඔබ මේ මොහොතේ තම ශ්‍රද්ධාවෙන් මේ ස්ථානෙට පැමිණලා පුරා පැයකට අධික කාලයක් හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම මේ මොහොතෙහි බුද්ධ පූජා පැවැත්වුවා, ධර්ම ශ්‍රවණය කළා. මේ සීලෝ මාකාරයෙන් රැස් කරගත් උතුම් පින් දහමලා නිසංසින් අප නමින් මියගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා, මේ පින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ද පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සැස්තරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියනොත් අනුමෝදන්ව මේ කුඩා දරුවන් ඇතුළු හැම දිනාටම දෙවියන්ගේ දැහැම රැකවර ඥාතිවාදයේ සැලසේවා, දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා, පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා, පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා, පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, මේ සන්ධ්‍යායාමේ බොහෝ දිනෙක මේ ස්ථාන රැස් වෙලා තමයි ජීවිතය ආලෝකවත් වෙන විදිහේ අනුශාසනාවකට සමන් දීලා රැස් කරගත් මේ උතුම් පින්කම යනිසංසයෙන් පින්තුන් හැම දිනාටම මෙලව ජීවිතයේ සුවපත් භාවයත් පරලෝ ජීවිතයේ සැනසීමත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්මේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. ස්වමින් තෙවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙතට ඇති සැපය පුදෝරුව දැකීමය. ගතට ඇති සැපය බුදුහිමි වැඳීමය. සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය. මෙමට ඇති සැපය සසරින් මිදීමය. හැම දිනාටම තෙරුවන් සරණයි.